තස්සේ භගවතු හරතු සම්මා සම්බුද්දස්ස. හොඳයි, මේ අවස්ථාවේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය. මේ සූත්‍රය තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය ඕනම ශ්‍රමණයන් වහන්සේ නමකට පැවිද්දෙකුට නිවන් යන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු උත්තරීතර කමඨාන. මේ කරණීය මෙත්ත සූත්‍රය තමන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් පුරුදු කළ යුතු සූත්‍රයක් බවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එනම් මේ කරණීය මෙත්ත සූත්‍රයේ වැදගත්කම භික්ෂුවක් පිළිපැදිය යුතු විශේෂ කාරණා දැන ගැනීම ගොඩාක් වැදගත්. කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාව අද අපි සාකච්ඡාවට භාජනය කරනවා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච සක්කෝ උජුච්ච සූජුච්ච සුවචෝ චස්ස මුදු අනතිමානි. මේ ගාථා රත්නය අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම අපි දැනගන්න ඕනේ මේ කරණීය මෙත්ත සූත්‍රය දේශනාවකට භාජනය වුණේ ඇයි කියලා. තථාගතයන් වහන්සේ ඇයි මේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ? මේ කාරණාව අපි ප්‍රථමයෙන් දැනගන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා 500ක් නමක් හිමාලය අඩවියේ එක්තරා ප්‍රදේශයක භාවනාව සම්බන්ධයෙන් පිටත් වෙලා ගියා. තපෝවනයට ඇතුල් වෙලා භාවනා කරපු මේ ස්වාමීන් වහන්සේලා 500 නමකට ඒ භාවනා යෝගී වැඩ හිටපු ඒ රුක්ෂ මූලවල අරක්ගත් දෙවිදේවතාවෝ විසින් නානක් ප්‍රකාර කරදර ඉන්සා පීඩා පැමිණෙන්නට පටන් ගත්තා. ඒගොල්ලන්ගේ විවිධ පීඩනවලට ඔරොත්තු දෙන්නේ නැතුව ඒ ස්වාමීන් වහන්සේලා තීරණය කළා මේ ස්ථානය අපට සුදුසු නැහැ, අපට මේ ස්ථානය උචිත නැහැ කියන තීරණයට ඇවිල්ලා උන්වහන්සේලා ස්ථානය අත්හැරලා නැවත ජේතවනාරාමයට ඇවිල්ලා තථාගතයන් වහන්සේට නමස්කාර කරලා ඉල්ලනවා භාග්‍යතුන් වහන්සේ ස්ථානයේ භාවනාවට සුදුසු නැහැ, ඒ භාවනාවට සුදුසු නැති ප්‍රදේශයක අපි භාවනාවට ගිහින් අපට සුදුසු ප්‍රදේශයක් අනුමෝදන් කරන්න අපට පෙන්වා දෙන්නයි කියලා උන්වහන්සේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ කරුණ ටික තමන් වහන්සේගේ බුද්ධ ඥාණයට මිශ්‍ර කරනවා. මොකද්ද? භාවනාවට ගිය ස්වාමින් වහන්සේලා, භාවනාවෙන් පිටත් වෙලාපු ස්වාමින් වහන්සේලා, කරදරවලට කැළඹිච්ච ස්වාමින් වහන්සේලා, කරදරවලදී ප්‍රශ්නවලට උත්තර නැති ස්වාමින් වහන්සේලා, කරදරයකට ඔරොත්තු දෙන්නේ නැතුව ගැටුණු ස්වාමින් වහන්සේලා, නිදාස සොයපු ස්වාමින් වහන්සේලා, ස්ථාන මාරුව අපේක්ෂා කරපු ස්වාමින් වහන්සේලා, නැවත ස්ථානයක් සුදුසු තැනක් තෝරා ගන්න අපෝසත් ස්වාමින් වහන්සේලා, තමන් විසින් සුදුසු ප්‍රදේශයේ ඔයා ගන්න බැරි අදක්ෂ ස්වාමින් වහන්සේලා, කිසිම දෙයක ඔරොත්තු දෙන්නේ නැති ස්වාමින් වහන්සේලා, හැම මොහොතෙම තව කෙනෙකුගේ කමඨාණක් අරගෙන කටයුතු කරන ස්වාමින් වහන්සේලා, ස්වයංව තමන්ට තමන් වෙනුවෙන්ම ඉතල කටයුතු කරන්න බැරි ස්වාමින් වහන්සේලා කියන මේ ගුණාංග සියලුම දේවල් භාග්‍යවතුන් වහන්සේ එතනදී බුද්ධ ඥාණයෙන් දකිනවා. උන්වහන්සේලා ඇවිල්ලා තථාගතයන් වහන්සේ අපට මේ ස්ථානයේ සුදුසු නැහැ, අපට සුදුසු ප්‍රදේශයක් දෙන්න කියන එක විතරයි කියන්නේ. භාග්‍යතුන් වහන්සේ අර ගුණාංග ටික ඔක්කොම දකිනවා. ප්‍රශ්න එකක් නෙමෙයි, ප්‍රශ්න 100ක් විතර මෙතන තියෙනවා. ඒ ප්‍රශ්න 100ක්ම මේ එක ප්‍රශ්නය තුලින් අන්තර්ගත වෙච්ච බව භාග්‍යතුන් වහන්සේ තේරුම් අරගෙන ඒ ප්‍රශ්න වලට උන්වහන්සේ ගාථා හදනවා. ඔරොත්තු දෙන්නේ නැති ගුණාංග තියෙනවා. ප්‍රශ්න කරදරවලදී පලා යන්න හිතෙනවා. සුදුසු ප්‍රදේශ හොයනවා. පීඩාවක් ඉන්සාවක් දෙනකොට මෛත්‍රී කරන්න බැරුව ස්ථානය වෙන් වෙන්න හදනවා. එහෙනම් Tamanට සුයන්ව ඉතන්න බෑ. තියෙන ප්‍රශ්න කමටාණක් කරගන්න බෑ. මේවා ගාථාවලට බුදුහාමුදුරෝ දේශනා කරනවා. එහෙනම් මේ හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේලාගේ ප්‍රකාශය තුලින් තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට ගෝචර වෙච්ච අන්තර්ගත වෙච්ච සියලුම කරුණු ටික උන්වහන්සේ ලස්සන මංගල කරුණ වශයෙන් ගාථාවක් වශයෙන් දේශනා කරනවා. ඒ දේශනාවට තමයි කරණීය මත්ත කුසලේන කියන ගාථාව ඇතුළු මේ සියලුම ගාථා වශයෙන්ුත් කරණීය මෙත්ත සූත්‍රයේ වශයෙන්ුත් මේක මහිත්‍රියට විශේෂයෙන්ම දීපු ධර්ම දේශනාවක් වශයෙන්ුත් අද ලෝකේ පවතිනවා. එනනම් මේ කරණීය මෙත්ත සූත්‍රයේ තථාගතයන් වහන්සේ නිර්මාණය කළේ ඒ ස්වාමීන් වහන්සේලාගේ චරිත දිහා බලලා මේ මෙත්තානිසංස සූත්‍රය එහෙම නැත්නම් මේ ලෝක සත්‍යයට මෛත්‍රිය වඩන ක්‍රමවේදය භාග්‍යතුන් වහන්සේ මේ ගාථාරත්න හැම එකක්ම නිර්මාණය කළේ ඒ ස්වාමීන් වහන්සේලාගේ චර්යාව දිහා බලලා. එනම් තථාගතයන් වහන්සේ ඒ අයට විශාල සූත්‍ර දේශනාවක් ඒ අඩුපාඩු වලින්ම නැවත නිර්මාණය කරලා ගාථා අනුසාරයෙන් දේශනා කරලා උන්වහන්සේ කියනවා එතනටම යන්න. ඒ ස්ථානෙටම ගිහිල්ලා භාවනා කරන්න. ඒ ස්ථානෙටම ගිහිල්ලා භාවනා කරන්න කියන එකෙන් අදහස් කරන්නේ මේ ලෝකයේ ප්‍රශ්න කරදර මොකවත් නැති තැනක ජීවත් වෙන කෙනා කවුද? එයා කවුද? එයා ගියා. එයා පුළුවන් තරම් අටුපුටු වල බඩමුට්ටු ටික රැස් කරගන්නවා. පළතුරු ටික ඔක්කොම පෙට්ටගම් වල පුරව ගන්නවා. ඒවා විකුණලා සල්ලි ටික බැංකුවේ දා ගන්නවා. තමන්ගේ ඉඩම වටේ තාප්පයක් ගා ගන්නවා. ගෙවල් වලට දොරවල් දාලා ඒවත් වහ ගන්නවා. එයා පුළුවන් තරම් අනුන්ගෙන් කරදර නිසා නැතුව ඕන තරම් කණ්ඩ බොණ්ඩ ධන දාන්නේ රැස් කරගෙන චූන් එකේ ඉන්න මිනිහෙක්ට අපි කියන ගියා කියලා. එයා ගියා. කොහෙටද? භවයට ගියා. එයා නැවත ඉපදෙන්න ගියා. සසරට ගියා. දුකට ගියා. ඒ නිසා අපි කියනවා ගියා. කොයිද ගියේ? එයාගේ නමත් ගියා. ගියා. එහෙනම් මේ ගී මට්ටමේ ජීවිතයක් තමයි ප්‍රශ්න කරදර වලින් නැතුව ජීවත් වෙන එක. රස්සාව කරන්නේ පඩි ගන්න ඒවට. නමුත් මේ ශ්‍රමණයන් වහන්සේ කියන ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රශ්න නැති තැනක ජීවත් වෙන කෙනෙක් නෙමෙයි, ප්‍රශ්න ඇති තැනක ජීවත් වෙන කෙනෙක්. එයා ප්‍රශ්න හොයාගෙන යනවා. හේතුව ප්‍රශ්න තිබුණොත් තමයි මානව ජීවිතය සම්පූර්ණ වෙන්නේ. කරදර, කම්කට, කටළු, දුක් තිබුණොත් තමයි මානව ජීවිතය සඵල වෙන්නේ. ඒක නැත්තම් මානව ජීවිතය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක තථාගතයන් වහන්සේ රුක්කමූලයේ මේ වැඩවාසය කරන කාලේ අවුරුදු 6ක තුල උන්වහන්සේ තේරුම් ගත්තා ප්‍රශ්නයක් ගැටලුවක් නැත්තම් කෙනෙකුට නිවන් දකින්න බෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කල්පනා කරන මට බලපාපු ප්‍රශ්න මොනවද? මට තිබිච්ච ප්‍රශ්න මොනවද? බුද්ධත්වයටපත් වෙන්න, හරියක් බෝධියටපත් වෙන්න මට තිබිච්ච ප්‍රශ්න තමයි ඇයි මිනිස්සු ඉපදෙන්නේ? ඇයි මිනිස්සු වයසට යන්නේ? ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ? ඇයි මිනිස්සු මැරෙන්නේ? එහෙනම් මටත් ප්‍රශ්න තිබුණා. ඒ නිසා මම බුද්ධත්වයටපත් වුණා. එහෙනම් ශ්‍රමණයෙකුට තමන්ගේ මනස ශ්‍රවණය කරන්න මේ අසකන දිවනාසය සමසිත තුලින් තමන්ට මේ නාම රූප වලින් ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් තේරුම් ගන්න ප්‍රශ්න එන්න ඕනේ. දාහනේ ලැබෙන්නේ දිවට දැනෙනවා ප්‍රශ්නය. මිනිස්සු අසෝබනයි ඇහැට දැනෙනවා ප්‍රශ්නය. මිනිස්සු අසංවරව කතා කරනවා කනට දැනෙනවා ප්‍රශ්නය. අපි පතන විදියට හිතන විදියට මොකවත් අපට ලැබෙන්න කයට දැනෙනවා ප්‍රශ්නය. අමතනම රේඩියෝ දාලා ශබ්ද දාලා මිනිසු කිසිම පිළිවෙලක් නැ ගෝසාවක් සිතට දැනෙනවා ප්‍රශ්නයක්. එහෙනම් මේ ආයතන අයට ප්‍රශ්න මොනතරම් එනවද? එච්චර දුරට යට නිවනට ලං වෙන්න පුළුවන්, නිවි සැනසීම ලබන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න තියෙනවා කියන්නෙම, දුක තියෙනවා කියන්නෙම, කරදර පැමිණෙනවා කියලා කියන්නෙම එයා ආර්ය මාර්ගය සම්පූර්ණ කරනවා. එයා මේ ලෝක සංසාර දුකෙන් එයා එතර වෙනවා. එන සසර දුක නිවා ගන්න තියෙන එකම සුදුසුකම තමයි ප්‍රශ්න තියෙන, කරදර තියෙන, අඩුපාඩු තියෙන තැනකගෙන් ජීවත් වෙන එක. එහෙනම් මේ කට්ටියගේ පෙර පිනට මේ 500ක් රාතන් වහන්සේලා බවට පත් වෙන්න විශාල කුසලයක් කඩාගෙන පාත් වුණා. අර ප්‍රශ්න තියෙන තැනක් මේගොල්ලන්ට අම්බෙලා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ කුසලයට පයින් ගාලා බෑ. ධර්මයේ ශ්‍රවණය කළාද එතනටම යන්න කියලා කියනවා. ඒ කට්ටිය කල්පනා කරනවා දැන් මොකද කරන්නේ? එතනටම යන්න ඕනේ. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේලා ගොඩාක් ප්‍රඥාවන්තයි. මේ භවේ රාහත් වෙන්න ඇවිල්ලා ඉන්නේ. පෙර භවේ ඔක්කොම හදලා ඉවරයි. එහෙනම් මේ භවේට ඇවිල්ලා ඉන්නේ අවසාන භවේ. දැන් රාහත් බෝධියෙන් ඒගොල්ලෝ පිරිනිවන් පාන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ නිකන් කියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ යම්කිසි හේතුවක් මත මේක කිව්වේ. එහෙනම් මොකද්ද මේ බුද්ධ දේශනාවේ යථාර්ථය කියලා කල්පනා කරනකොට ඒගොල්ලන්ට තේරුණා සහෝදර ශ්‍රමණයන් වහන්සේලා අපට වැරදුනා. අපට වැරදුනා. තථාගතයන් වහන්සේ වැරද නිවැරදි කළා. මොනවද වැඩිහිටි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තේරුනේ? අපට තේරුණා. අපි ඒ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගත්තා. දෙවි දේවතාවන්ගේ විකට ඒ නාට්‍ය අපේ ප්‍රශ්නය කරගත්තා. ඒගොල්ලන්ගේ සෑම චර්යාවක්ම අපේ චර්යාව කරගත්තා. ඒගොල්ලන්ගේ සෑම ඉරියව්වක්ම අපේ ප්‍රශ්නයක් ගැටලුවක් කරගත්තා. ඒ නිසා තමයි අපි සුදුසු ප්‍රදේශයක් එව්වේ. දැන් අපට තේරුණා අපි අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්නේ. අපේ ප්‍රශ්නේ විතරක් අපි විසඳනවා. අනුන්ගේ ප්‍රශ්න වලට අවුම් කන් දෙන්න කාලේ නැහැ. දැන් අපි එතනට මෙයන් අපිට දැන් වැඩේ තේරුණා. අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගත්ත නිසා තමයි එතන ස්ථානය අපට සුදුසුනේ. දැන් එතන තියෙන ප්‍රශ්න එකක්වත් අපේ ප්‍රශ්න නොකරගෙන අපේ ප්‍රශ්නෙට විතරක් උත්තරය හොයමු. එහෙම නැත්නම් ඒක සුදුසු ප්‍රදේශයක්. තථාගතයන් වහන්සේ එම ස්ථානට යන්න කියප එකෙන් අපට මේක තේරුණා. හැමෝම සාදුකාර දීලා බොහොම සන්තෝෂයෙන් එතනට ගියා. එතනින් එනකොට ගොඩාක් දුකින් ආවා. මේ ස්ථානේ අපිට කොච්චර හොඳයි කියලා අපි හිතුවද තපෝ වනයක් මේක. අපරාධේ මේ ස්ථානේ බලන්නකො මේ කරදර නිසාමනේ මේ ප්‍රශ්න තිබුණේ කියලා දුකින් ආවා. ඒ වාගේ දහස් ගුණයකින් සන්තෝෂයෙන් සාදුකාර දෙදී නැවත ප්‍රශ්න තියෙන තැනටම යනවා. කට්ටිය දන්නවා ප්‍රශ්නේ අපේ කළොත් විතරයි අපට ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. ප්‍රශ්න අපේ නැමිනම් ප්‍රශ්න මොකවත් නැති ප්‍රදේශයක් බවට පත් වෙනවා. පතිරූප දේශ වාසෝච කියලා කලින් සූත්‍රයක මේක තමයි කියලා තින්නේ කියලා සියලෝම ස්වාමීන් වහන්සේලා සන්තෝෂයෙන් එතනට වැඩියා භාවනා කළා. එහෙනම් මේ ලෝකෝත්තර ජීවිතය තුළ තථාගතයන් වහන්සේගේ සෑම බුද්ධ වචනයක් තුළින්ම සෑම ඉස්පිල්ලා පාපිල්ලා තුළින්ම ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා විශාල ගැඹුරු දෙයක් අවබෝධ කරගෙන එයා දුක නිවා ගන්නවා. එහෙනම් මේ කරණීය මෙත සූත්‍රය උන්වහන්සේලා එතනට ගිහිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් තථාගතයන් වහන්සේට නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා නමස්කාර කරලා මේ කමඨාන පුරුදු කළා. මේ කමඨාන ආගෙන හිටියේ නැහැ, මේක පුරුදු කළා. දැන් අපේ ජීවිතවල අපට තියෙන ප්‍රශ්නය තමයි අපි පුරුදු කරන්නේ. ගොඩාක් සූත්‍ර දේශනා අපට ඇවිල්ලා තිනවා, කමඨාන් ඇවිල්ලා තිනවා. එකක්වත් අපි පුරුදු කරන්නේ, අපි පුරුදු වෙලා ඉන්නේ කමඨාන පුරුදු කරන්න නෙමෙයි. කමඨානට අදාළ අපි අල්ලාගත් දෘෂ්ටිය පුරුදු කරන්න. ඒක කොහොමද කියලා උදාහරණයක් වශයෙන් කිව්වාම අපේ ස්වාමීන් වහන්සේ නමන් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ලෙඩ රෝග කියනවා. මට දියවැඩියාව තියෙනවා, මට ප්‍රෙෂර් තියෙනවා, මට කොලෙස්ටරෝල් තියෙනවා, විසමුදුනේ ඉඳලා යටිපතුල වෙනකම්ම මට රිදෙනවා, මට මේ තැන්වල කැක්කුම් තියෙනවායි කියලා විශාල ලෙඩ රෝග ලයිස්තුවක් දෙනවා. දොස්තර මාත්‍ය ඒවා පරීක්ෂා කරලා බලලා කියනවා අනේ මෙච්චර ලෙඩ රෝග තියෙනවනේ මේ බේත් ගන්න ඕනේ කියලා. එයා බේත් වට්ටෝරුවක් ලියනවා, ලොකු කොලයක් පෙරෙන්න ලේත් ලියනවා. ඒ ස්වාමීන් වහන්සේ කොච්චර දක්ෂද කියලා කිව්වොත් එයා බේත් බොන්නේ නැහැ, කොලේ කියව කියව ඉන්නවා. පැනඩෝල් ගන්න කියලා තියෙනවා, බලන්නකෝ උදේටයි අවසටයි ගන්න කියලා තියෙනවා. ආවල් බේත කෑමෙන් පස්සේ ගන්න කියලා තියෙනවා, සන්තෝසයි. රාත්‍රි නිින්දට යන්න කලින් මේකෙන් එක පෙත්තක් ගන්න කියලා තියෙනවා. ඕම කියලා මේ කොලේ දෙපැත්තම පෙරලා පෙරලා කියව කියව ඉන්නවා. අපිට ප්‍රශ්නයක් අහන්න කැමති. ඒ බේත බිව සනීප වෙන බව හැමෝම දන්නවා. හැබැයි බේත ලියපු කොලේ කියව කියව හිටියේ සනීප වෙනවද? ලෙඩේ වැඩි වෙනවා. එහෙනම් මේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් මේ කමඨාන් අපි කියව කියව හිටියොත් අනිත් අයට උගන්න උගන්න හිටියොත් මේවා නැවත නැවත කටපාඩම් කරගෙන හිටියොත් කවදාවත් අපිට නිවිසනසීම ලබන්න පුළුවන් කමක් නැහැ. අපට සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. හේතුව අර බේත් තුණ්ඩුව කියවන කට්ටිය බවට අපිපත් වෙනවා. එහෙනම් අපට තියෙන්නේ බේත් තුණ්ඩුව කියවන්න නෙමෙයි, ඒකේ ලියලා තියෙන බේත බොන්න. වෙලාවට ඒ බේත බතුත් එක්ක මිශ්‍ර කරලා ඒක වළඳන්න. එහෙනම් අපි ඒ බේත් ටික බොනවනම්, වෙලාවට බොනවනම් දවස් දෙක තුන යනකොට ලෙඩේ සනීප වෙනවා. මොකද්ද මේ ලෙඩේ කියලා කිව්වේ? අපිට තියෙන ලෝභ ද්වේෂ මෝහ රාග කියන කෙලෙස්. මේ කෙලෙස් ලෙඩේට තථාගතයන් වහන්සේ ලියලා දීපු බේත් වට්ටෝරුව තමයි කරණීය මෙත්ත සූත්‍රය. හැබැයි ඒ සූත්‍රය කියවලා කටපාඩමින් තියාගන්න කෙනා බේත් බොන්නේ නැහැ. එයා බේත් ලිස්ට් එක කියව කියව ඉන්නවා. හරි ලස්සනයි මේ බේත් ටික ගන්න ඕනේ, මේ වෙලාවට ගන්න ඕනේ, මේ බේත් ගන්න කලින් අපි කෑම කාලා ඉන්න ඕනේ, කෑමට කලින් ගන්න කියලා තින්නේ කියලා මේක කියව කියව ඉන්නවා. හරි ලස්සනයි සූත්‍රේ. කවදාවත් නිවෙන්න පුළුවන් කමක් නැහැ. එනා යම් කිසි කෙනෙක් මේක කියව කිව ඉඳලා අරියන්නේ නැහැ මේකේ බේත බොන්න ඕනේ කියලා, එයා පුරුදු කළොත්, එයා ඒ කමඨාන වැඩුවොත් දවස් දෙකක් තුනක් යනකොට ඒකේ ප්‍රතිඵල හම් වෙනවා. එහෙනම් අද අපි කරණීය මෙත්ත සූත්‍රය අපි පුරුදු කරන්නේ කොහොමද? ඒ පුරුදු කරන්න අපි කොහොමද මේ ಗುಣධර්ම වඩන්නේ? තථාගතයන් වහන්සේ එදා ජේතවනාරාමේ ඉඳලා ඒ 500ක් ස්වාමින් වහන්සේලා තමන් වහන්සේ ළඟට පැමිණිලා මේ ප්‍රශ්න අපට තියෙනවා, අපට අනුකම්පා කරන්න, අපේ භාග්‍යතුන් වහන්සේ අපට යම්කිසි ස්ථානයක් පෙන්වලා දෙන්න කියලා බගෑපත් ඉල්ලනකොට ඒ ස්ථානයේ දිවසින් බලලා එතන ඉඳලා මෙතනට එනකම් තිබිච්ච ප්‍රශ්න ටික ඔක්කොම උන්වහන්සේ ලැයිස්තුගත කරලා ඒ ප්‍රශ්න වලින්ම ગાථා ස්වල්පයක් අදලා සූත්‍රානුසාරයෙන් ඒ ස්වාමින් වහන්සේලාට දේශනා කළා. ඒ ප්‍රශ්න වලට දීපු විසඳුමම උන්වහන්සේලාගේ නිර්වාණ මාර්ගය බවට පත් වෙලා 500ක් ස්වාමීන් වහන්සේලා අරියත් බෝධියෙන් මේ සම්බුද්ධ ශාසනයට එකතු වුණා. එහෙනම් අපි කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදුහනති මානි. මේ ගාථාව අද අපි සාකච්ඡා කරන්නේ. මේ ගාථාව තුළ මොකද්ද භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන්නේ කියලා කිව්වාම පසුව තමයි උන්වහන්සේ කරන්න අවශ්‍ය ටික කියන්නේ. දැන් උන්වහන්සේ දේශනා කරනවා මේක වඩන්ඩ මේ ආර්ය ශ්‍රාවකයා තුළ මේ සුදුසුකම් තියෙන්න ඕනේ. එහෙනම් අපි යම්කිසි ආයතනයක අධ්‍යක්ෂක තනතුර ඉල්ලනවා නම් ඒගොල්ලෝ කියන පච්චාත් උපාධියක් තියෙන්න ඕනේ. භාෂා තුන මනාකොට කතා කරන්නටත් කියවන්නටත් පුළුවන්කම තියෙන්න ඕනේ. කලින් රැකියා කරපු අධ්‍යක්ීම සේවා සාතිකයේ තියෙන්න ඕනේ. වසර පාක පළපුරුද්ද තියෙන්න ඕනේ කියලා යා සුදුසුකම් කීපයක් කියනවා. ඒ සුදුසුකම් තියෙන කෙනාට අධ්‍යක්ෂක තනතුරේ ඒ ආසනයකින් යට වාඩි වෙන්න පුළුවන්. ඒ රැකියාව කරන්න පුළුවන්. ඒ සුදුසුකම් සම්පූර්ණ වෙලා නැත්නම් එයාට ඒ රැකියාව කරන්න බෑ. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා අරියත් බෝධියට සමවදින්න මේ ලෝකයේ මේ මෛත්‍රිය කියන පාරමිතාව මුල් කරගෙන යම්කිසි කෙනෙක් තුන්තරා බෝධියකින් එකකටපත් වෙන්න ඕනේ නම් ඒ මෛත්‍රිය පාරමිතා කරන කෙනා තුළ මේක තියෙන්න ඕනේ. මේ සුදුසුකම් තියෙන්න ඕනේ. මේ සුදුසුකම් නැති කෙනාට මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරන්න බෑ. ඒ පාරමිතාව කරනකොටගෙන එයාට අරියත් බෝධියවත් පච්චේක බුද්ධ බෝධියවත් සම්මා සම්බුද්ධ බෝධියටවත් යන්න බෑ. ඒකේ ගුණාංගයට නෑ, සුදුසුකම් නෑ. එහෙනම් මොකද්ද මේ සුදුසුකම් කියලා කියනකොට කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච. එයා මේ කරණීය මෙත්ත කියන එම නැත්තම් මේ මෛත්‍රිය කියන පාරමිතාව එයා පුරුදු කරන්න ඕනේ. එයා පුරුදු කරලා මේක ගුණධර්මයක් වශයෙන් වඩන්න ඕනේ. මත්ත කුසලේන කියන වාක්‍ය තථාගතයන් වහන්සේ මේක තුළ සඳහන් කරනවා. මොකද්ද මේ මත්ත කියලා කියන්නේ? මේක අත්ත කියන වචනය තුලින් ගත්තා වූ එක වචනයක්. අත්ත කුසල කියලා අපි කියනවා. ඒක තුළ විරුද්ධ පැත්තට ගියාම අනත්ත කුසල කියලා කියනවා. එහෙනම් මත්ත කුසලය කියන්නේ ලෞකික පැත්ත, ඒකේ ලෝකෝත්තර පැත්ත අත්තය. අත්ත කියලා මත අනුව අත්තරිනවා කියන එක. එතකොට මත්ත කුසලයේ පැවත්මටත් අත්ත කුසලයේ නොපැවත්මටත් මේ නොපැවත්මට යන කුසලයේ ලෝකෝත්තර නිමාව තමයි අනත්ත කුසලය කියලා කියන්නේ. එහෙනම් මේ කුසල જાති තුනක් ගැන භාග්‍යතුන් වහන්සේ කියනවා මේ කුසල් තුන නැත්තම් මේ ආර්ය ශ්‍රාවකයා මේ ගමන යන්නේ නැහැ. මෛත්‍රී පාරමිතාව තුලින් යාට සසරෙන් දුක එතර වෙන්න බෑ. අරියත් බෝධියට යට යන්න බෑ. මොකද්ද මේ මත්ත කුසලය කියලා කියන්නේ? එයා මේ ලෝකයේ දකින දේවල් තියෙනවා. එයාට ඇහෙන දේවල් තියෙනවා. එයාට ඇඟෙන දේවල් තියෙනවා. එයාට හිතෙන දේවල් තියෙනවා. මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයට ගෝචර වෙන ධර්මතාවයන් තියෙනවා. කුරුල්ලන්ගේ ඇඟ, මේ වනාන්තරයේ තියෙන කොළපාට ලස්සන වෘක්ෂ, එනම් ලස්සනට ඇලෙන දිහැලි, ඒ දිහැල්ලේ වතුර වැටෙන ශබ්ද, මේ වගේ ආයතන අයට ගෝචර වෙන ධර්මතාවයන් එයාට පුළුවන් වෙන්න ඕනේ එයාගේ කුසලානුරූපීව ඒක පාවිච්චි කරන්න. දිහැල්ලට තරහා වෙලා ද්වේෂ වෙලා දිහැල්ල දාලා දුවලා බෑ. වනේ ලස්සනයි මම මේකට බැඳුනායි කියලා වනේට ද්වේෂ කරලා බෑ. කුරුල්ලෝ කෑ ගන්නවා කියලා කුරුල්ලන්ට ගල් ගාලා බෑ. ඒ සෑම නාමයක් රූපයක් තුලින්ම වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් තුලින්ම පඨවියක් ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයන්ගෙන් එන්නව සෑම සංඥාවක්ම එයාට කුසලයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් අන්න මත්ත කුසල කියන අර්ථය එතනට එනවා. එහෙනම් මේ මත්ත කුසලය කියලා කියන්නේ සුඛය. එහෙනම් මේ හැම දෙය තුලින්ම සුඛය කුසලයේ බවට ගන්න පුළුවන් වෙන්න ඕනේ. බැරි වෙලාවත් එයාට පළතුරු මොකවත් ලැබෙන්නේ නැහැ. තන් ටිකක් ලැබෙන්නේ, දානයක් ලැබෙන්නේ, එවණක් නැහැ. ගොඩාක් ප්‍රශ්නේ, හරි අමාරුයි, හරි විඩාවයි. දැන් යාට දුක. මේ දුකට කැළඹෙන්න එපා. දුකට ද්වේෂ වෙන්න එපා. දුකෙන් නිදහස් වෙන්න එපා. පැනලා යන්න එපා. බේරෙන්න උමං හොයන්න එපා. ඒ දුක කුසලයේ බවට පත් කරන්න. ඒකට කියන අත්ත කුසලය කියලා. එහෙනම් අපිට මේ ලෝකේ සුභවාදී පැත්තෙන් සන්තෝෂයෙන් ඇතිවෙන නාම රූප ධර්මයන් අපි මත්ත කුසල වශයෙන් ගන්න ඕනේ. බැරි වෙලාව සන්තෝෂයෙන් මේවා ලැබෙන්නේ නැතුව දුකෙන් ලැබුණොත් එතනත් මොකද කරන්න ඕනේ? අත්ත කුසල වශයෙන් මේක නැවත ගන්නවා. එතකොට අපි දන්නවා මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපි ගෝචර කරගන්නා වූ ග්‍රහණය කරගන්නා වූ මේ ධර්මතාවයන් කුසල් නිසා කුසලයේ වැඩි වෙනවා, කුසලයේ පිරෙනවා. ඒ නිසා අපි දිව්‍ය ලෝකවලකින් ඉපදෙනවා. මිනිසක් බව ලැබෙනවා, සක්විති රජ වෙලා ඉපදෙනවා, බොහොම ගුණයාපත් උපාසක වශයෙන් අපි ඉපදෙනවා. ඒ වගේම දුක පැමිණෙනකොට ඒ දුක තුලින් අපි අකුසල කරන්න පටන් ගත්තාම නරකාදී කියන සතර අපායේ ඉපදෙනවා, තිරිසන් ලෝකවල ඉපදෙනවා, දුගී දුප්පත් වෙලා කිසිම දෙයක් නැති දුප්පත්ම මිනිසෙක් වෙලා අපි මේ ලෝකේ සංසාරේ දුක දුකටපත් වෙනවා. එහෙනම් මේ විදියට සැපයටපත් උනත් මේ ලෝකේ ඉපදෙනවා, දුකේටපත් උනත් මේ ලෝකේ ඉපදෙනවා. එහෙනම් මේ සූත්‍රේ නයි ජාතු ගබ්බ සෙයියම් පුනරේතිති. එහෙනම් නැවත උත්පත්තියේ පිනිස ගර්භාෂයට ඇතුල් නොවෙන්නට කියන දේශනාවක් නිසා තථාගතයන් වහන්සේ මෙතන දේශනා කරනවා කාරණා තුනක්. එකක් තමයි මේ ආයතන අය, ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලින් අපි දකින්නා වූ ලෝකෝත්තර කරුණු, ලෝකෝත්තර ධර්මතාවයන් අපි කුසලයක් වශයෙන් එක ගන්නවා. එහෙනම් කාමසුකල්ලිකාන යෝග අන්තයේ තුලින් කමඨාන් කරගෙන අපි මාර්ගයේ වඩනවා. බැරි වෙලාවත් මේක දුක කියන පැත්තකින් ආවොත් කලබල වෙන්නේ නැහැ. ඒක මත්ත කුසලයක් වශයෙන්, අත්තකල මතාන යෝගී කුසලයක් වශයෙන් ඒක කමඨාන කරගෙන මාර්ගයේ වඩනවා. එහෙනම් අපි දුකේ සැපේ කියන දෙපැත්තෙන්ම කුසල් වඩනකොට අපි දැක්කා කරණීය මත්ත කුසලේන. එතකොට මේ කරණීය පුරුදු කරනකොට මේ කුසල් වඩනවනේ අපි. මේ කුසලේ වැඩිලා වැඩිලා කුසලේ පිරුණාම උපදීමට හේතුවක් ඇදෙනවා. ඒ කුසල් වලින් නම් අපට ගොඩක් සපවත් ජීවිතයකට යන්න පුළුවන්. දිව්‍ය ලෝකේ සක්විති රජ වෙන්න පුළුවන්. එහෙනම් මහේසාක්‍ය දෙවියෙක් කියලා ඉපදෙන්න පුළුවන්. එහෙනම් මේ ඉපදීම ඇති වෙන නිසා තථාගතයන් වහන්සේ නැවත දේශනා කරනවා ඒ හැම එකක්ම අනත්ත කුසල බවට පත් කරන්න. එහෙනම් අපට මේ නිර්වාණ පණිවිඩය තේරෙන්නේ ගාතාව කයනකොට ඒකේ කමඨාන වැටෙන්නේ, කමඨාන කරනකොට අපි මාරයට අවු වෙන තැන් අපට තේරෙන්නේ. එහෙනම් අපට කුසල් නැහැ, අපට පිං නැහැ. අපට කුසල් පින් නැති නිසා අපි මොකද්ද කරන්නේ? කුසල් පින් වඩනවා. වඩාගෙන යනකොට අපට තේරෙනවා මේකේ වඩන්න තියෙන්නේ මේ විදියටයි, මේකේ කරන්න තියෙන්නේ මේ විදියටයි, ඉවර කරන්න තියෙන ටික මේ ටිකයි, ඉවර කරන්න අවශ්‍ය නැති ටික මේ ටිකයි කියලා මේ කරණීය මෙත්ත සූත්‍රය තුළ, මේ ගාථා පාඨයන් තුළ සඳහන් වෙච්ච සියලුම ලෝකෝත්තර කරුණු අපට බොහොම විනිවිදව පේන්න පටන් ගන්නවා, අවබෝධ වෙන්න පටන් ගන්නවා. අපේ සිත පිනෙන් කුසලයෙන් පිරিলা ඉතිරෙන්න පටන් ගන්නවා. ඇයි? අත්ත මත්ත කියන මේ අන්ත දෙක තුලින්ම අපි කුසල් සම්පූර්ණ කරලා. එහෙම සම්පූර්ණ කරලා මේක වටා ගත්තට පස්සේ දැන් නිවෙන්න විතරයි තියෙන්නේ. අපි මාර්ගය දැනගත්තා, මාර්ගය ප්‍රත්‍යක්ෂ කළා. නයි ජාතු ගබ්බසෙයම් පුනරේතිති. එහෙනම් නැවත ගර්භාෂයට ඇතුල් නොවෙන්නට කරන්න තියෙන අවශ්‍ය සියලුම දේවල් තේරුම් ගත්තා. නතේ බවම් අට්ටමං ආදියන්ති කියන තැනටපත් වෙලා. ඇයි? මේක ප්‍රත්‍යක්ෂ වෙනකොට එයා පළවෙනි මාර්ගඵලයටපත් වෙලා වඩන්න විතරයි තියෙන්නේ. එහෙනම් ඒ ආර්ය ශ්‍රාවකයා ආර්ය කුලෙ ඉපදුනාට පස්සේ යාට කුසල් ඕනේ නැහැ. එයා කුසල් වඩන්නේ නැහැ. හේතුව සෝවාන් ආර්ය ශ්‍රාවකයාට කුසලෙන් වැඩක් නැහැ. හේතුව එයා ඉපදෙන්න බලාපොරොත්තු නැහැ. එහෙනම් එයාට කියනවා අනත්ත් කුසලයක් බවට පාවිච්චි කරන්න. අනත්ත්‍ය කියලා කියන්නේ අනිත්‍ය කුසල්. එහෙනම් මේ කුසල් වල අනිත්‍යතාවය දැකලා, මේ කුසල් වලින් ජාති ජරා භව ඇති වෙන බව දැකලා, මහේසාක්‍ය දෙවිවරු වෙලා උප්පත්තියට ලැබෙලා නැවත දුක් විඳින්න සිද්ධ වෙන බව දැකලා මේකේ අනිත්‍යම නේ කරන්න. ඒ වඩපු කුසලෙන් ප්‍රයෝජනෙට ගත්තා, වැඩගත්තා, නිමා කළා. දැන් මේ කුසල් වලට කරන්න දෙයක් නැහැ. සෑම කුසලයක්ම අනිත්‍යතාවය මෙනේ කරන්න. එතකොට ඒක නිට්‍යභාවයෙන් අනිත්‍ය වෙලා යනවා, කුසල් නිරෝධ වෙලා යනවා. එහෙනම් මේ විදිහට ප්‍රත්‍යක්ෂ කරලා කුසල් ටික නිරෝධ කරලා පස්සේ එයා ಗುಣධර්ම වඩන්න ඕනේ. අර ප්‍රත්‍යක්ෂ කරපු එක වඩන්න එයා අටවෙනි භවයට ඉපදෙන්නේ නැහැ. නමුත් බැරි වෙලාවත් දිව්‍ය ලෝකෙකින් ඉපදුන කෝටි භවගානක් යනවා එක භවයක නිරෝධ කරන්න. එහෙනම් එක භවයක් පසු කරලා යන්න කෝටි ප්‍රකෝටි වාර ගානක් අවුරුදු ගණනාවක් යට ඉන්න වෙන නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතනින් නවතින්න එපා. සක්කෝ උජූච සූජූච. එහෙනම් එයා ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, එයා ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ, උජුපටිපන්න වෙන්න ඕනේ, වඩාත් උජුපටිපන්න වෙන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ මේ ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය ක්‍රියාත්මක කරන්න ඒ ආර්ය ශ්‍රාවකයා තුළ තියෙන්න ඕන ගුණාංග ටික දේශනා කරනවා. එහෙනම් මේ කරණීය මත සූත්‍රය, මේ ආරම්භක ගාථාව අපි අරියට තේරුම් ගත්තේ නැත්නම්, මේ පාළි පාඨවලින් තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය තේරුම් ගත්තේ නැත්නම් අපට මේ කරණීය මෙත්ත සූත්‍රයේ මෙතනින් එහාට යන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි කල්පනා කරලා බලනවා මේ සක්කෝ කියලා කියන්නේ එයා ගොඩාක් නියතමානි කෙනෙක් වෙන්න ඕනේ. කොච්චර නියතමානි කෙනෙක් වෙන්න ඕනේද? එයා ආගත්ත පණිවිඩයට එයා නියතමානි කෙනෙක් වෙන්න ඕනේ. එයාට පේන මේ නාම රූප ධර්ම වලින් එයා නිදහස් වෙන්න නියතමානි වෙන්න ඕනේ. එයාට ඇයෙන ශබ්ද වලින් එයා නිදහස් වෙන්න නියතමානි කෙනෙක් වෙන්න ඕනේ. එයාගේ කාලය උපරිම නිර්වාණයට පාවිච්චි කරන්න එයා නියතමානි වෙන්න ඕනේ. ලබාපු මිනිසත් භවයේ වැඩනීමා කරන්න තරම් එයා නියතමානි වෙන්න ඕනේ. අවංක කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් එයාගේ ධර්මය ආශ්‍රවණය කරපු ධර්මය තථාගතයන් වහන්සේගේ කමඨාන මේ හැමදේටම අවංක වෙලා නියතමානි වෙලා එයා මේ වැඩේට බහිනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොච්චර නියතමානි අවංක වුණත් එයා උජුපටිපන්න නැත්නම් ඒ ගා ඉමින්සරේ ඇඹරෙනවා නැවෙනවා මැදින් කැඩිලා වැටෙනවා. එහෙනම් එයා උජුපටිපන්න වෙන්න ඕන. උජුච්ච සූජුච්ච වඩා උජුපටිපන්න වෙන්න ඕනේ. කොච්චරද කියලා කිව්වොත් රාත් නෑ, දවලක් නෑ, උදයක් නෑ, දවලක් නෑ, රාත්‍රියක් නෑ. එහෙනම් විවේකයක් කියලා එකක් නෑ, ඇහැරලා ඉන්න වෙලාවක් නෑ. එහෙනම් සතර ඉරියව්ව විතරක් නෙමෙයි අට ඉරියව්වකින්ම එයා මේකේ සියලුම කමඨාන් ටික වඩනවා. සෑම මොහොතක් ගානේ වඩනවා, සෑම වෙලාවක් ගානේම වඩනවා. එයා මේ වැඩේට බැලලා මේක ඉවර වෙනකන් අත්තරින්න ඒ තරම් උජිපටිපන්න වෙලා මේ වැඩේ නිතරම කරනවා. වඩා උජිපටිපන්නව මේක වඩනවා. එන අලුයම පාන්දර නැකිట్లా මේ ධර්මය මැනේ කරලා මේ මෛත්‍රිය වඩනවා. ඒ විතරක් නෙමේ දාහනේ වළඳන කොටත් යා මෛත්‍රිය වඩනවා. දාහනේ වළඳලා ඉවරලා පාත්‍රයේ සෝදන කොටත් යා මෛත්‍රිය වඩනවා. සෝදලා ඉවර වෙලා ඒ පාත්‍රයේ තියෙන කොටත් මෛත්‍රිය වඩනවා. කොහොමද මේ මෛත්‍රිය වඩන්නේ? දංගණ්ඩ ලෑත්ති වෙනකොටම යා මෛත්‍රිය වඩනවා. මං දංගණ්ඩ දැනෙන්න ලෑත්ති වෙන්නේ. නමුත් තය පාකට කලින් අර මිනිස්සු ඈරිලා මට දන් සූදානම් කළා. මං වෙනුවෙන් බත් తిව්වා, ව්‍යංජන ඇදුවා. එහෙනම් මට මේක මතක් වෙන්න කලින් අර මිනිසුන්ට මතක් වෙලා පැය අයක් තිස්සේ මට දාණේ හදනවා. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. මා වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, සංඝයා වෙනුවෙන් ගෙවල් වල දාන උයාගෙන ඉන්න ඒ පින්වතුන් නිවණින් සැනසේවා කියලා අපි සාදුකාර දෙනවා. ඒ විතරක් නෙමෙයි භාවනා වඩනකොට අපි ගොඩාක් සන්තෝෂයෙන් මෛත්‍රී කරනවා. මම මේ භාවනා වඩන්නේ මං වෙනුවෙන් නෙමෙයි. මම රාත්‍රියක් මේ ලෝකේ ඉන්න තාක් කල් ලෝකේ විනාශ වෙන්නේ නැහැ. එහෙනම් ඕනතරම් ජීවින්ට මේක ඉපදෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ දේශනා කරන අග්ගඤ්ඤ සූත්‍රයේදී අග්ගඤ්ඤ බ්‍රාහ්මණයාට යම්කිසි ස්ථානයක මේ බුද්ධ ශාසනය පවතින තාක් කල් රාත්‍රියක් ඉන්නවද? ඒ රාතන් වහන්සේ නමක් මාර්ගඵලලාභියෙක් මේක ඉන්නවද? නිවන් දකින්න සුදුසු කෙනෙක් ඉන්නවද? එයා සුදුසා නිවන් දකින්න තාක්කල් මේ ලෝකේ විනාශ වෙන්නේ නැහැ. ඒකට පොරොන්දු වෙනවා. එහෙනම් අපි මාර්ගඵලයට පත් වෙනවායි කියලා කියන්නේ ලෝකේ නිවාසය විනාශය අපි නිසා නවතිනවා. ඕනතරම් මේ ලෝකේ මිනිසුන්ට අඩුපාඩු හදාගෙන නිවන් දකින්න අපි ඒගොල්ලන්ට කාලය පූජා කළා, ආයුෂය පූජා කළා, මේ ලෝකයේ ඉඩකඩම් පූජා කළා, අවස්ථාව පූජා කළා. එහෙනම් අපි මාර්ගඵලයකට පත් වෙනකොට, අපි ලෝකෝත්තර වෙනකොට, අපි නිවනට කිට්ටු වෙනකොට, අපි නිවන් දකින තාක්කල් මේ ලෝකයේ සතර මහා භූතය විනාශ නොවන නිසා මේ ලෝකෙ ඉන්න ඕනම කෙනෙකුට ජීවත් වෙන්න අවකාශය දුන්නා. කෝටි 800ටම අපි ජීව දාණය දුන්නා. එහෙනම් මේ ගැන හිතලා අපි මෛත්‍රිය පානවා, අපි සන්තෝෂ වෙනවා. මේ කර්ණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාව තුළින් මේක අපට ప్రత్యක්ෂ වෙන්න ඕනේ. අපි උදේ පාන්දරින්ම නැගිටලා මූණකට හොදනකොට අපි සන්තෝෂ වෙනවා. මං අවුරුදු කුමාරයාගේ උත්සවයට යන්නේ මේ මූණ හොදන්නේ. මාදියා දැකලා බලන්න මේ හාමුදුර කොච්චර කැතයිද, අපිරිසිදුද, දක්නදල නැ, මූණ හොදල නැ, පිළිවෙලක් නැ, භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපිරිසිදුයි කියලා නින්දාව, අප්‍රශංසාව ඒ මිනිසු තුළ ඇති වුණොත් ඒ මිනිසු අපාගාමී වෙනවා. එහෙනම් ඒ මිනිසු අපායට යන එක නවත්තන්න මං ලස්සනට ඉස බාලා, රවුල් බාලා, මං හොඳ පිළිවෙලට දත් නැදලා, ලස්සනට සිවුරු පොරෝගෙන බොහොම සංවරව පිළිවෙලට යනකොට ශ්‍රමණානංච දස්සනං මේතම් මංගල මුත්තලම් කියලා මිනිස්සු සාදුකාර දෙනවා. හේතුව ශ්‍රමණයක් දකිනකොට මිනිසුගේ සිත සන්තෝෂයෙන් පිරෙනවා. එහෙනම් ඒ මිනිසුගේ සිත සන්තෝෂය කරන එක අපේ මෛත්‍රිය, කරුණාව, කර්ණීය මෙත්ත සූත්‍රයේ වැඩෙනවා. එහෙනම් අපි දංගණ්ඩ සූදානම් වෙනකොට අපට මේ බඩගින්නක් කියලා එකක් ඇති වෙන්න කලින් ඒ මිනිසු දෙේ පාන්දර දෙකට තුනට ඇරලා කෑම හදනවා, ව්‍යංජන හදනවා. එහෙනම් බලන්න අපි වෙනුවෙන් කැප වෙන මිනිසුන්ට අපි මෛත්‍රිය කරනවා. එහෙනම් මට කුසගිනි නිසා, බඩගිනි නිසා මගේ දානේ කල්ලාතු හදන මේ මිනිසුන්ට මම මෛත්‍රිය කරනවා. මේ මිනිස්සු නිවණින් සැනසෙන්න ඕනේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දන් වළඳනකොට මට කුසල් පහළ වුණා, මේ බුද්ධ ශාසනයේ මානකම හම්බුණා, මට මා පැවිද්ද දුන්නා, මම ශාසනයේ කමටන් අරගෙන මාර්ගය වඩනවා, මට සිව්පසෙන් උපස්ථාන හම්බෙනවා. එහෙනම් මට සිවුරු දීපෝ ආරණ්‍ය හදපෝ මට මේ ස්ථානයේ මානකම කරගෙන යන්න මේ වාතාවරණය හදපෝ මට බේත්තික දීපෝ ගිලම්පස දීපෝ දහන දීපෝ මට තවත් මේ සිව්පසේ දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න සියලුම දෙනා සුවපත් වෙලා නිදුක් වෙලා නිවණින් සැනසේවා මේ කරන අපපත්තාන වලට මට ණය ගවන්න පුළුවන් කමක් නැහැ හේතුව මං තඹ සතයක්වත් අතේ නැති ශ්‍රමණේ මං ඉල්ලාගෙන කන කෙනෙක් ඒ නිසා මම මාර්ගඵලයකටපත් වෙලා සසර දුක නිවාගෙන මේ සියලුම දෙනාට මේ පින් මං අනුමෝදන් කරනවා කියලා ඒ සියලුම දෙනාට මෛත්‍රී කරනවා එහෙනම් වළඳලා ඉවර වෙලා පාත්‍රය ඕදන කොට අපිට තේරෙනවා මේ පාත්‍රය නැත්නම් මට අද වළඳන්න බෑ මේ පාත්‍රය තමයි මට තියෙන එකම සම්පත තථාගතයන් වහන්සේ මට දීපු දායාදය දහවැද්ද එහෙනම් මේ පාත්‍රය අදපු කෙනා පාත්‍රය ඇදුවා අද මට දන් හම්බෙනවා මං ජීවත් වෙනවා මේ පාත්‍රය නිසා ශ්‍රමණයාගේ ජීවිතය ආරක්ෂා වුණා පිණ්ඩපාතේ ලැබුණා මේ පාත්‍රය අදපු සියලු සත්ත්වයෝ සියලු ආයතනවල සේවකයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවණින් සැනසේවා කියලා මේක උදේ පාන්දර ඈරිච්ච වෙලේ ඉඳලාම කර්ණීය මෙත්ත සූත්‍රය අපි පුරුදු කරනවා මේ ආකාරයෙන් සක්කෝ උජූච්ච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී මොකද්ද මුදු අනතිමානී කියලා කියන්නේ මානී කියලා කියන්නේ මහන්නේ එයා මාන්නේ නැති කරනවා එයා ගොඩාක් මුරුදු වෙනවා මොනවද මුරුදු වෙන්නේ ඇසට පේන දේවල් කනට ඇහෙන දේවල් දිවට දැනෙන දේවල් නාසයට දැනෙන ගන්ධ කයට දැනෙන පොට්ටබ්බේ ගැන එයා කලබල වෙන්නේ නැහැ මනෝ සංචේතය ගැන කලබල වෙන්නේ නැහැ ඇස කන දිව නාසය සමසිතට මොන නාම රූපේ ආවත් මොන සංඥාව ආවත් එයා මුරුදු වෙනවා බොහොම සරල වෙලා එයා සෑල්ලුවෙන් ඒක ගන්නවා එයා කවදාවත් දැඩි වෙන්නේ නැහැ පොරබදින්නේ නැහැ ඇයි මේ මිනිස්සු එළුවෙන් ආවේ ඇයි මේ මිනිස්සු විතරක් අරන් ආවේ ඇයි මේ මිනිස්සු කිරි හොද්ද විතරක් අරන් ආවේ ඇයි මේ මිනිස්සු අපට බැනලා යන්නේ ඇයි මිනිස්සු අපට වඳින්න නැතුව යන්නේ කලබල වෙන්නේ නැහැ මේ සෑම ඉරියව්වක්ම සෑම නාමයක් රූපයක්ම මේ ආයතනයට ගෝචර වෙනකොට ගොඩාක් මුරුදු වෙලා අපි කීකරු වෙලා එක පිළිගන්නවා හේතුව සක්කෝ කියලා කියන්නේ අපි කීකරු වෙන්න ඕනේ මුදු කියලා කියන්නේ මුරුදු වෙන්න ඕනේ අනතිමානී කියලා කියන්නේ ඒ නාම රූප අපට හම්බෙනකොට අපි ඒක තුළින් කැළඹෙනවා නම් බලන්න අර උපාසකයා වැන්දේ නැ වඳින්නවත් දන්නේ නැ කියලා අපි විවේචනය කරනවා නම් අපි ළඟ මාන්නයක් පිනවා හේතුව සංඝයාගේ ගෞරවය තියෙන මාන්න නිසා තමයි අරයට අපි බැන්නේ ඒ වගේම අපි යම් කිසි දර්ශනයක් දකිනකොට බලන්නකෝ පන්සල් භූමියේ මේමද ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා බහිනවා එහෙනම් පන්සල් භූමියට කියලා මාන්නයක් අපි හදාගෙන හිටියා ඒ මාන්නය තියෙන නිසා තමයි අපි මේ විදිහට කතා කළේ එහෙනම් යම් කිසි කෙනෙක් අපට යමක් දුන්නේ නැහැ එයා අපට පිටුපෑවා ඒ නිසා අපි එයාට දොස් කියනවා බලන්න මේ මිනිස්සු දාහනයක් දෙන්න දන්නේ මේගොල්ලෝ දාහනයක් පිළිගන්නන්න දන්නේ නැ මේ මිනිස්සුන්ට අත්තරින්ද පුරුදු කරලා නැහැ කියලා අපි බයිනවා එහෙනම් මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ මම සංගයා මට මේ විදිහට දන් දෙන්න ඕනේ මට කිරෙන් පැනෙන් පෝෂණය කරන්න ඕනේ මට මේ විදිහට උපස්ථාන වෙන්න ඕනේ මගේ සංගයාගේ මගේ ගෞරවයට සුදුසු විදිහට උපස්ථාන ලැබුන්නේ නැ මගේ සීවරයට අරියට ගෞරවය මේගොල්ලෝ ලබා දුන්නේ නැ කියලා මාන්නයක් යාළම තියෙනවා එහෙනම් මේ මාන්නය මේ සීවරදා දරාන ශ්‍රමණයා තුල තිබුණොත් භික්ෂුව තුල තිබුණොත් මේ පසු දකින්න ගාථාවල තියෙන කිසිම දෙයක් යාළ පුරුදු කරන්න බෑ හේතුව මවර 100ක් වගේ කරුණාව යා දක්වන්න ඕනේ ඉඳගෙන ඉන්නකොට මෛත්‍රිය වඩන්න ඕනේ ඉඳගෙන ඉන්නකොට මෛත්‍රිය වඩන්න ඕනේ ඇවිදිනකොට මෛත්‍රිය වඩන්න ඕනේ සැතපීලා ඉන්නකොට මෛත්‍රිය වඩන්න ඕනේ පේන්නේ නැති කට්ටියට මෛත්‍රිය වඩන්න ඕනේ පේන කට්ටියට වඩන්න ඕනේ ළඟ ඉන්න කට්ටියට වඩන්න ඕනේ දුර ඉන්න කට්ටියට වඩන්න ඕනේ එහෙනම් ඉදිරි ගාථාවල තියෙන ගැඹුරු ධර්මතාවයන් මේ ආයතන ආයතුලින් මාර්සේනාව පරාජය කරගෙන මේ ධර්මය තුලින් අරියත් බෝධියට යන්න නම් එයා ඉසෙල්ලාම මේ මුදු අනතිමානී කියලා කියන මේ අනතිමානී මේ මාන්නය අයින් කරන්න ඕනේ එයා මේ ලෝකේ දකින හැම දෙයක් තුලින්ම එයා යථාර්ථවත් වෙලා මුරුදු වෙලා කීකරු වෙලා සාදු සාදු සාදු මේ පේන්නේ මගේ කුසලය මේ පේන්නේ මගේ කල්යාණ මිත්‍රයාගේ කමඨාන කියලා අපි එක මුරුදු වෙලා යහපත් වෙලා යථාර්ථවත් වෙලා ගන්න පුළුවන් නම් ඉතුරු ගාථාවල් වල තියෙන කාරණා පිළිපදින්න ඒක වඩන්න අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න එයා සුදුස්සෙක් බවට පත් වෙනවා අපේ කනට යම් කිසි දෙයක් ඇහෙනවා අනේ මේ දුස්සීලයා මට බැන්නා මට විවේචනය කළා සංඝයා අපහසුතාවයට පත් කළා අගෞරවයට පත් කළා සංඝයා කියන රජවරුන්ටත් වඩා ඉහළ කෙනෙක් කියලා අපි වටිනාකමක් දීලා මේ සීවරේ කයේ තියෙන පළියට මිනිසුන්ගේ වඳුන් ගන්න අපොපත්තාන ගන්න ගෞරව බලාපොරොත්තු වුණාම එයාගේ යටාත් පාත් වෙලා ඉල්ලාගෙන කන ශ්‍රමණයා කියන මට්ටම යාචකයා කියන මට්ටම අයින් වෙලා යට රජකමටත් ඉහළින් මාන්නයක් ඇති වෙනවා. එහෙම මාන්නයක් තියෙනවා නම් පසුගාතාවල තියෙන කිසිම කාරණාවක් එයට සම්පූර්ණ කරන්නට බෑ. කිසිම ගාථාවතේ තුල තියෙන කමඨාණක් වඩන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලාම එයා යටහත් වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ, මුර්ධ වෙන්න ඕනේ, උජිපටිපන්න වෙන්න ඕනේ, වඩා උජිපටිපන්න වෙන්න ඕනේ. හොඳ දේවලුත් කුසලයේ බවට පත් කරනවා, නරක දේවල් අත්තකල මතාන දේවලුත් කුසලයේ බවට පත් කරනවා. ඒ දෙපැත්තෙම එකතු කරගත්ත කුසලෙන් ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ කුසල්වල තියෙන අනිත්‍යභාවය දැකලා කුසල් ටික අයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මාන්‍ය සම්පූර්ණයෙන්ම උදුරලා විසි කරන්න පුළුවන් වෙන්නේ මාන්‍යෙන් තොර වුණොත් ඉතුරු ගාථාවලට එයා සුදුසුකම් ලබනවා. එහෙම නැත්නම් එයා සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් එයාට ගෙදර යන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට සාමාන්‍ය ජීවිතයට යන්න පුළුවන්. එයා මේ ලෝකේ Nirodha Gamini ප්‍රතිපදාව තුල යන අරියත් බෝධිය පතාගෙන තථාගතයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල පිරිනිවන් බලාපොරොත්තු වෙන ඒ ආර්ය කුලයට ඉපදෙන්න අවසර නැහැ. ඒකට සුදුසුකම් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ කර්ණීයමෙත්ත සූත්‍රය දේශනා කරනකොට ඉස්සෙල්ලාම දේශනා කරන කාරණාව තමයි මේ කර්ණීයමෙත්ත සූත්‍රයේ කියන මේ මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කරන්ට ශ්‍රමණයක් තුල භික්ෂුවක් තුල තියෙන්න ඕනේ සුදුසුකම්. එහෙනම් අපගේ ජීවිතය තුල සෑම තප්පරයක් තුලම මේක පුරුදු කරන්න පුළුවන් කමඨාණක්, පුරුදු කරන්න පුළුවන් ධර්ම කාරණාවක්, නිර්වාණ පණිවිඩයක්. එනම් මේ මෛත්‍රී සූත්‍රය තුළ, මේ කර්ණීයමෙත්ත සූත්‍රය තුළ මොනවද තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? ඉපදිච්ච දවසේ ඉඳලා අරියත් බෝධියට පත් වෙලා පිරිනිවන් පානකම් එයා මේ ලෝකේ ඉන්න ඕන ක්‍රමවේදය, ජීවත් වෙන්න ඕන ක්‍රමවේදය, ඇසිරෙන්න ඕන ක්‍රමවේදය භාග්‍යතුන් වහන්සේ පියවරෙන් පියවරට මනාකොට දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි, මනුෂ්‍යෙක් මේ ලෝකයේ මිනිසක් බව ලබලා ඉපදිලා අරියත් බෝධියට සමවැදිලා පිරිනිවන් පානකම් එයා මේ ලෝක සත්‍යයත් එක්ක ගනුදෙනු කරන්න ඕන ක්‍රමවේදය මනාකොට පියවරෙන් පියවරට දේශනා කරනවා. ඒ විතරක් නෙමෙයි, සත්‍යෙක් මේ ලෝකයේ මිනිසක් බව ලබලා ඉපදිලා අරියත් බෝධියට සමවැදිලා පිරිනිවන් පානකම් එයා මේ ලෝකයේ පිළිවෙත් පුරන්න ඕන විනය කර්මයට අනුව ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක භාග්‍යවතුන් වහන්සේ පියවරෙන් පියවරට දේශනා කරනවා. එහෙනම් විනය පිටකය, අභිධර්ම පිටකය, සූත්‍ර පිටකය කියන තුන් ආකාර පිටකයට අනුව ජීවියෙක් මිනිසක් බව ලබලා එයා මේ ලෝකේ ජීවත් වෙලා වැඩ නිමා කරලා අරියත් බෝධියට සමවැදිලා පිරිනිවන් පානකම් නයිජාතු ගබ්බසෙයම් පුනරේතිති, ඒ කියන්නේ යා නැවත ඉපදෙන්නේ නැහැ. එහෙනම් ජීවියෙක්ගේ ජීවිතය අවසාන වෙනකම්ම අවශ්‍ය සියලුම කාරණා අන්තර්ගත වෙච්ච ලෝක සත්‍යයේ අවසාන නිර්වාණ පණිවිඩය වශයෙන් දේශනා කරපු සූත්‍ර තමයි මේ කරණීයමෙත්ත සූත්‍රය. එහෙනම් අපි මේ සූත්‍රයේ පළවෙනිම ගාථාව අද දවසේ සාකච්ඡා කළා. අපි මේ සූත්‍රයේ තිබිච්ච ඒ සංඝයාට, එහෙම නැත්නම් භික්ෂුවකට ඒ අවශ්‍ය ගුණධර්ම මොනවද කියලා අපි තේරුම් ගත්තා. මෛත්‍රී පාරමිතාව පුරන්න අපි විසින් ලබාගත යුතු සුදුසුකම් මොනවද කියලා අපි තේරුම් ගත්තා. එහෙනම් මේ තේරුම් ගත්ත සුදුසුකම් අපි විසින් ඇති කරන්න ඕනේ. පසුව දේශනා කරන ගාථාවලට අනුව ගුණධර්ම වඩන්න ඕනේ. එහෙනම් මේ භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා. ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියෙන් පිරිනිවන් පානවාමයි කියලා අපට ස්ථීර වෙන්න පුළුවන්. එහෙනම් මේ කර්ණීයමෙත්ත සූත්‍රය අපි තවදුරටත් සාකච්ඡා කරන්නේ නැහැ. පළවෙනි ගාථා රත්නය අපි සාකච්ඡා කරලා නිමා කරලා මේ ධර්ම දේශනාව මේක තුලේ උත්තරී මනුෂ්‍ය ධර්ම, එහෙම නැත්නම් සංඝ ගුණ, සංඝයාගේ සුදුසුකම් ගැන තථාගතයන් වහන්සේ දේශනා කළා. අද ඉඳලා අපි පොරොන්දු වෙනවා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ තථාගතයන් වහන්සේ සිතකය වචනයෙන් ඔබ වහන්සේ ඉදිරියේ යම් කිසි වරදක් වුණා නම් අපට සමා වෙන්න. අද ඉඳලා අපි සංඝයාගේ ගුණධර්ම අපි වඩනවා. අපි ලෝකෝත්තර ජීවිතයේදී අපේ සංසාර විමුක්තිය පිණිස අපි වැඩ කරනවා. මේ ගාථා රත්නය තුළ අන්තර්ගත වෙන සංඝ ගුණ සුදුසුකම් අද ඉඳලා වඩනවා. ඔබ වහන්සේ 500ක් නමට දුන්නා වූ කමඨාන එත ඉඳලා අපි පුරුදු කරනවා. එත ඉඳලා අපි මේ ගමනේ යනවා. ඒ 500ක් නමක් නෙමෙයි ගියේ, මමත් උන්වහන්සේලාත් එක්ක යනවා. 501 නමක් තමයි වැඩියේ වනයේට. එහෙනම් මේ තපෝ වනය මේක හිමාල වනය බවට පත් කරලා මං S2 පියාගෙන ඒ 500ක් නමක් එක්ක හදින් ඉඳලා මමත් සරණ යනවා. ඔබ වහන්සේගේ සරණේ, ඔබ වහන්සේ දේශනා කරපු කර්ණීයමෙත්ත සූත්‍රයේ මටත් දේශනා කළ එකක්, මමත් මේ සූත්‍රයේ පුරුදු කරලා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියටපත් කරලා කර්ණීය මෙත්ත සූත්‍රයේ කමඨාන වඩපු කට්ටිය 500ක් නෙමෙයි 501යි. මේ සූත්‍රයට තවත් අර්ථයක් මන් දෙනවා, මේ ලෝකයේ ඒ සූත්‍රයට තවත් අලුත් නිර්වචනයක් මන් දෙනවා කියන ඒ අදිස්ථානීය පාරමිතාවක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් පෙරදරි කරගෙන මේ සූත්‍ර රත්නය තුලින් මේ ගාථා තුලින් ගත්තා වූ කමඨාන නිර්වාණ පණිවිඩය මේ භවය පුරා පුරුදු කරලා මේ ලබාපු මිනිසත් භවය නිමා කරලා ඒකාන්ත වශයෙන් නිවණින් සැනසෙනවා කියලා සාදුකාරයක් වෙන්න. තෙරුවන් සරණයි.